අද මේ උතුම් පින්කම සිද්ධ වෙන්නේ සමහර වෙලාවට මේ පින්කම මේ වෙහෙර ඉතිහාසයේ ඓතිහාසික පින්කමක් වෙන්න පුළුවන්. මේ උතුම් වෙහෙර වහන්සේ තුල වැඩ හිටපු ධාතුන් වහන්සේලා සියසින් දැක බලාගෙන අද සවස් කාලේ මේ රාත්‍රී කාලේ සෑරජානන් වහන්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරලා මේ බණ ටිකක් අහන වෙලාව. මේ උතුම් ධාතුන් වහන්සේලා දකින්නකට මට හිතුනේ එදා නන්දිමිත්‍ර යෝධයා නන්දිමිත්‍ර සිම්පතිතුමා තමන්ගේ සිරසේ තියාගෙන පංචතූර්ය නාදයෙන් හේවිසි පූජාවෙන් සාදු නාදයෙන් සංගගන පිරිවරාගෙන මේ සෑරජානන් වහන්සේගේ ඇතුලේ තැන්පත් කරපු ධාතුන් වහන්සේලා තමයි අද මේ ලැබිලා තියෙන්නේ. මේ උතුම් සෑරජානන් වහන්සේ වටේ පැදකුණු කර කර මහා හරසරින් දෙවි මිනිසුන්ගේ ප්‍රීති ගෝසා මැද සාදුකාර මැද මේ ධාතුන් වහන්සේලා සෑයී තැන්පත් කළේ. මට ඒක මතක් වුණා මේ ධාතුන් වහන්සේලා අද දකිනකොට. ඉතින් මේ වෙහෙර වහන්සේ පස්සේ කාලේ දැන් අවුරුදු 2100කටත් වැඩි ගරා වැටිලා මේ අවුරුදු 50කට 100කට කලින් හදපු අපේ ගෙවල් කඩාගෙන වැටෙන එකේ මේට අවුරුදු 50කට 100කට කලින් අපේ ගම තිබ්බ විදිහ හිතන්න තම තමන්ගේ දැන් තියෙන විදිහ බලන්න කොච්චර වෙනස් වුණාද මේ අවුරුදු 50ට 100ට අවුරුදු 2100ක් කියනකොට මේවා කොච්චර වෙනස් වෙලාද. මහරහතන් වහන්සේලාගේ සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් වන බිම් මේවා. ඒ උතුම් පුණ්‍ය භූමියේ නන්දිමිත්‍ර යෝධයාණන් විසින් කරපු මහා සෑය තමයි මේ නවවංගු රජ මහ විහාරයේ සෑරජානන් වහන්සේ. ඒ සෑරජානන් වහන්සේ කොහොමද ඉදි වුණේ කියලා දෙනවාද? මේක ලැබෙන දුර්ලභ අවස්ථාවක්. සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ නැහැ. පින්වත්නි, මේ වෙහෙර හදන්න සෑයකට ගඩොලක්වත් දෙන්න බෑ හේතු සම්පත් නැතුව. චෛත්‍යයකට ගඩොලක් දෙන්න බෑ හේතු සම්පත් නැතුව. හේතු සම්පත් කියන්නේ ඒ පින ඔහුගෙන් සිදුවෙන්න සසරේ තවත් පිනක් දෙන්න ඕන. දුටුගැමුණු මහරජ්ජුරුව මේ රට එක්සයිසත් කළා. මහා සෑයක් ඇදුවා තුන් ලෝකේ මාසද්රුස මහා සෑය ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේ. ඒ සෑය හදන්න හේතු සම්පත්තිය තිබ්බේ දුටුගැමුණු රජ්ජුරුවන්ටමයි. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ අනාගතයේ මහා සෑයක් මෙතන හැදෙනවා තුන් ලෝකෙම මහා සෑය කියලා දේවානම්පියතිස්ස රජුරන්ට කියද්දි දේවානම්පියතිස්ස රජුරු කිව්වා මම හදන්නම් ඊ සෑය. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා නෑ, ඒකට උරුමකාරය එනවා, ඔබගේ මුණුබුරෙක් ගාමිණි අබය කියලා. ඒ කෙනා එන කල්ලින්ද කිව්වා නන්දිමිත්‍රටත් මේ සෑය හදන්න සංසාරේ උරුමයක් තියෙනවා. මේ වෙහෙරක අපි නායක හඳුරු දැක්ක ගමන් මං කිව්වේ, නායක හඳුනේ ඔබ වහන්සේ දුටුගැමුණු රජුරන් කාලේ හිටියන්ද දන්නේ කියලා. මේව රැකගෙන බලාගන්ට අනිත් අවුරුදු දහස් ගානකට පස්සේ මේ සෑය කැණින් කරලා මේ විදිහට වඳින්න උන්වහන්සේගේ කාලයේ මේක සිද්ධ වුණේ. ඒ නිසා අපේ දීරානන්ද හඳුරංගෙත් මොකක් හරි හේතු සම්පත්තියක් තියෙනවා.

ඒ උතුම් රහතන් වහන්සේලා වඩිනවා. හේන් ගොවිතැන් කරගෙන ඔය ලැබුණ වෙලාවට සතෙක්කාරිය මරාගෙන ජීවත් වෙන මිනිස්සු හිටියා. මේ මිනිස්සු අතරම තවන් මිනිස්සු ශ්‍රද්ධාවෙන් දානේ අරගෙන ගිහිල්ලා පින්ඳ පාන්ද බෙදනවා රහතන් වහන්සේලාට. විහෙරට දානේ අරගෙන යනවා. අර ගමේ හිටපු මිනිස්සෙක් මේක බලාගෙන හිටියා. මේක බලාගෙන ඉඳලා මේ මිනිස්සයා කල්පනා කළා, මේ මිනිස්සු යලා දා මේ ආ කෑම බීම අරගෙන යන්නේ මේ මහාන වෙලා ඉන්නේ මුන්දලාගේ දරුවෝ වෙන්න ඇති. මේ මහාන වෙලා ඉන්නේ මුන්දලාගේ ඥාතීන් වෙන්න ඇති. එහෙම නැත්තම් මුන්දලාට මොකක් හරි උදව්වක් කරපු අය තමයි ඔය මහා සිවුරු දාගෙන ඉන්නේ. ඒකයි ඔය කණ්ඩ බොණ්ඩ ගෙනියන්නේ කියලා හිතලා කෝකටත් ඕක අහලා බලන්න ඕන කියලා අර දාන බෙදෙන මිනිසුන්ගෙන් ඇහුවා. ඔහෙලා මොකද මේ කණ්ඩ බොණ්ඩ දෙනේවා අර කසාවත් පුරවගෙන එන උන්නාන්සේලාගේ පාත්‍රයට දාන්නේ. ඊට පස්සේ මිනිස්සු කිව්වා ඒ අපේ ඥාතින් නෙවෙයි, අපේ දරුවොත් නෙවෙයි, ඒ අය සිල්වත්, සිල් රකින්නවා, ඒ අය ගුණවත්, කෙලෙස නසනවා, ඒ උත්තමයෝ මිහි මණ්ඩලයේ පහළ වෙච්ච දුර්ලභය. රහතන් වහන්සේලා කියන්නේ පින්වත්නි පුදුමයි. අපේ බුද්ධ ශාසනයේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා බුද්ධ කාලේ. හරි මාන්නයි, කිසි කෙනෙකුට වඳින්නේ නැහැ, බුදුරජාණන් වහන්සේට විතරයි වඳින්නේ. ඊට පස්සේ ඉහළ කුලෙන් ආවා කියලා හරි හිතට අරගෙන හිටියා. දානෙට පින්ඩපාත ගිහිල්ලා දාන ගේන්න පරක් වුණොත් හිතට හරි නැහැ. මේ මං වගේ කෙනෙක් ආපු ලෝකෙ ඇයි මේ පරක්කු කරන්නේ? රසට ලැබුණ නැත්නම් හිතට හරි නැහැ. මාන්නේ නැමෙද කොඩිය ඔසවාගෙන හිටියා. හැබැයි පින් තියෙන අය ඔයාලත් ඇති මහා අහංකාරයෙන්, මාන්නකාරයෙන්, ආඩම්බරයෙන් මිනිස්සු ඇති මේ අතරත් පින් තියෙනවා. හැබැයි ඒ පින ගල් පතුරක් අස්සින් ගලන සීතල දියධාරක් වගේ. ගල් පතුර තියෙන තා කල් උඩට මතුවෙන්නේ නැහැ. ඒ වගේ ඔය මාන්නකාරකම නැති වෙනකල් ඇතුලේ තියෙන පින එන්නේ නැහැ. ආඩම්බරේ නැති වෙන තාක්කල් පින එන්නේ නැහැ. මුණාන්සේ හීනෙන් දැක්කා ඇතික් පිට පින්ද පාත යනවා වටිනා සිවුරක් පොරවාගෙන ඇතික් පිට පින්ද පාත යනවා. දැන් ගෙන්ගෙට පාත්‍රය අරගෙන පින්ද පාත යන ඇතික් පිට යනවා. දැන් ඇතියා පිට යනකොට මිනිස්සුන්ට දන් දෙන්න පුළුවන්ද? ඊට පස්සේ ඇතා පිටින් ගිහිල්ලා ඇතාගෙන් බැස්සා. බහිනකොටම ඇහැරුණා. හිතට ගොඩාක් දුකක්, හිතට ගොඩාක් සංවේගයක් ආවා. මගේ මාන්නේ තමයි හීනෙන් පෙන්නේ. මේ මාන්නේ නම් මට එපා කියලා සසරේ ස්වභාව විමසුවා. ඒ සැතපිල හිටපු ආසනේම තව ටික මොහොතකින් උන්නාසී රහත් වුණා. හීනෙන් දකින දේන් කිලිස් ප්‍රහාණය කළා රහතන් වහන්සේලා. රහතන් වහන්සේලේ වගේ රාගයේ කලඳක් හිතේ නැහැ. රාගය කියන එක, රාගය කියන මනුස්සයාගේ ඇඟේ ඇට ඇට මිදුළු දක්වා කිඳා බැහැලා තියෙන දෙයක්. ඇහෙන් රූපයක් දැක්ක ගමන් ගින්න හදවතේ ඇවිල්ලෙනවා රාගේ. ඇවිස්සෙන හඬක් ඇහිච්ච ගමන් ඇවිස්සෙනවා. ස්පර්ශයක් ලැබුණ ගමන් කෙලෙස ගින්න ඇවිස්සෙනවා. වයසක් නැහැ. දැනුන් තේරුම් තියෙන වයසේ ඉඳලා මරණ මංචකේ දක්වාම කෙලෙසි රාගේ. ඒකනේ ඉස්සර බඹසර ප්‍රශංසා කරපු දෙමව්පියෝ දරුවාට කිව්වා බඹසර රකින්න කියලා. ශිල්ප ඉගෙනුවා. ශිල්ප ගන්නලාවට පස්සේ ඇහුවා අම්මා, මේ පුතා උඹ ගිහි ජීවිතේ ඉන්නවද බඹසර රකින්නවද? ඊපස්සේ කිව්වා මම කසාදයක් කරගන්නවා. ආ පුතා කියන්න බැරි වුණා, මේ උඹ ආසාත මන්තරේ ඉගෙන ගත්තේ නැද්ද ගුරුවරයාගෙන් ඇහුවා. මොකක්ද මේ ආසාත මන්තරේ? ඒක ගුරුවරයාගෙන් ඉගෙනගෙන වරෙන්. ගුරුවරයා ළඟට ආයේ ඇහුවා. ගුරුවරයාට ගිහිල්ලා කිව්වා, අම්මලා තාත්තලා කිව්වා ආසාත මන්තරේ ඉගෙනගෙන ඉන්න කියලා. ගුරුවරයාට තේරුණා මෙයාගේ හිත ස්ත්‍රීන් කෙරෙහි නැඹුරු වෙනවා, ඒක වළක්වන්න තමයි අම්මා මේ ඉවලා තියෙන්නේ කියලා කිව්වා. එහෙනම් පුත්‍රය ආසාත මන්ත්‍රිය උගන්වන්නට මගේ අම්මට වත් කරන්න ඕන කිව්වා. අම්මගේ වයස අවුරුදු 120යි. හැබැයි මං කියන විදිහට කරන්න ඕන. ඒ තමයි අර අම්ම නාවන්න ඕන. ඊට පස්සේ කොණ්ඩේ පීරන්න ඕන අවුරුදු 120. දැන් මේ කොල්ලගේ වයස අවුරුදු 16යි. දැන් ඊට පස්සේ කොණ්ඩේ පීරන ගමන් කියන්න කිව්වා. අනේ ඔයාගේ කොණ්ඩෙ කොච්චර ලස්සනද, තරුණ කාලේ නම් තියෙන්න ඇති මොනරපිල් කලමක් වගේ, අර ආච්චිට තිබ්බේ මී පැණි වගේ. ඊට පස්සේ මූණ දිහා බලලා කියන්න කිව්වා, අනේ මූණේ මෙච්චර ලස්සනක් තියෙනවා නම් තරුණ කාලේ නම් දිව්‍යාංගනාවක් වගේ. එතකොට ආච්චි කියනවා, අනේ ඉන්න මෙයා කියනවා ආච්චි. 120යි වයස. ඊට පස්සේ ඔන්න එදා ඉතින් ඔහම නාවල කියලා ආය ඊළඟ දවසෙත් ඉන්න ගවම අත අල්ලගෙන ඇඟිල්ලකුත් නිරකම් එක, අනේ ඔයා හරි ලස්සනයි මෙයා කියන. ඊට පස්සේ ආච්චි මූණ ගසලා කියනවා, කෝලං. ආච්චිගේ මූණේ හිනාව පිරීලා 120යි. දැන් උණු පැන් වලින් නාවන ආච්චි. නාවනට අර අවුරුදු 16 තරුණ කොල්ලගේ අතේ පහස ආච්චිගේ ක්ලේශ ගින්න ඇවිස්සුවා. ඊට පස්සේ ආච්චි වෙවුල නාතින් අර කොල්ලගේ අත ඇල්ලුවා. ඊට පස්සේ කොල්ල එක පාරම අත අල්ලගෙන කිව්වා, කවුරුත් දකි. ඊට පස්සේ නෑ නෑ නෑ කියලා දැන් ඔන්න අවුරුදු 120 ආච්චි අවුරුදු 16 කොල්ලත් එක්ක ලව් පළහි ලව්වක්. කොල්ල කිව්වා, අනේ ඔයා මගේ හිත සංසාරේ පතා දැන්ගු. අරය උගන්නනවා ගුරුවරිය කොල්ලට කියන්න ඕන ටික. සංසාරෙම එක දිගට ආපු බිරිඳ වෙන්න ඇති, එච්චරයි මගේ හිත. එච් මේ ඔයාට ඇදිලා යන්නේ. මේ ඔකෝටම ප්‍රශ්නෙ තියෙන්නේ අපි දෙන්නට සිස්සේ ඉන්න බැරි අන්න අර ගුරුවරිය නිසා. ගුරුවරයා කියන්නේ ආච්චිගේ පුතා. ඊට පස්සේ අර වෙවුලන දත් දත් වැටිච්ච ආච්චි කියනවා, ඉතින් ඕක මොකක් කරන්නද අපිද? නෑ නෑ යා ඉන්න කල් අපිට සැනසිල්ල ඉන්න බෑ. ඉතින් මොකක්ද කරන්න ඕනේ? ජීවතුන් අතර ඉදින්නම් බෑ කිව්වා. ඊට පස්සේ ඕක මම මරන්න. ඊට පස්සේ කොල්ලා කිව්වා, මට නම් බෑනේ, මට උගන්වලා තියෙනවා. මං කරන්නම් කිව්වා ආච්චි. අවුරුදු 16 කොල්ලගේ පහසට ආවුණ 120 වයසේ ආච්චි. ඊට පස්සේ කිව්වා, කොහොමද මරන්නේ? ආය කිව්වා, මම එහෙනම් අපේ ගුරුවරයා නිදාගන්න ඇඳ ගාවට ලණුවක් දාලා තියන්නම් කිව්වා ආච්චිගේ කාමරේ ඉඳලා. මෙයා ආච්චි කියන්නේ, මෙයා කියන්නේ මැණිකේ රත්තරන්. අනේ පන බබා ඔයි ටිකන ඔක්කෝ වචන ටික රත්තරන් බබා අනේ ඔන්න ඔයි වචන ටික නැත්තන් ආදරි නෑ. කිව බබෝ අරය නිදාගන්න බබූ කියැනීම අවුරුදු එකසි විස්සයි හොඳ බබා. ඊට පස්සේ ඇඳගාවට ලනුවක් ඇන්දා. දෙැන් ගුරුවරය ඔක්කොම දන්නවා. ගුරුවරයදා නිදාගන්න ඇඳේ කොටයක් තියලා රෙද්දකින් වැැහුවා. අර ආච්චි අර කොල්ලට අහුන හිතෙන් රෑ අර ලනු අල්ලල්ල ඇඳගවට ගිහිල්ල පොරුවෙන් ගැහුවා. පුතා කෙර හිතාගෙන එක පවහාරම පුතා ඇහුවා අම්ම මොකද මේ දර පලන්නේ කිය. ඇතිවිච්ච ලැජ්ජාවටම පපු කුපුරල මැරුණ. ගෑනු එපා අර අවුරුද්දාසය කොල්ලට බ්‍රහ්මචාරීව කිසිම කාමසේවනයන් නොකළ බඹසර හිතෙන් තනිව ඉඳලා බ්‍රහ්ම ලෝකෙ ගියා. මම මේ කියන්න උත්සාහ කළේ රාගේ එච්චර වයසෙත් තියෙන කාම සංඥාවක් නැති බ්‍රහ්ම ලෝකවල අවුරුදු කල්ප 500ක් ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදුනට පස්සේ රාගේ උපදිනවා. එහෙ උරාගේ රහතන් වහන්සේලා නැත්තටම නැති කළා දැම්. රාගේ ඒ සිතේ උපදින්නේ. දේශේ උපදින්නේ, මොහේ උපදින්නේ. රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි. මට නම් ඒ රහතන් වහන්සේලා නෙස්සඟල විවර කළා කොහොම බැලුවාද කියලා මට හිතාගන්න මට නම් තේරෙන්නේ නැහැ. රාගේ නැති, ද්වේෂේ නැති, මෝහේ නැති කෙනෙක්ගේ බැල්ම කොහොමද කියලා මට තේරෙන්නේ. රාගේ නැති, ද්වේෂේ නැති, මෝහේ නැති උත්තමී මේ මණ්ඩලේ වඩින්නේ කොහොමද කියලා මට පේන්නේ. රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි. ඔය ගුණ අර කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සු අර මිනිසයන් කිව්වා. ඒ මිනිසයාටත් ආසහිතුණා. කසාවතක් දරාගත් උත්තමයෙකුට දාන ටිකක් බෙදන්න. ඔහුගේ ගෙදර මුව මස් තිබ්බා. මෙයා මුව මස් පස් ආකාරයකට හැදුවා. අපේ මිනිස්සු වෙන්ජනියක් හැදුවොත් ආච්චිත් හැදුවේ කිරි දාලා පරිප්පු වුණා. මිනිබිරිත් ඕකම තමයි. කිසි වෙනසක් නැහැ. එකම ක්‍රමේ. මේ මුව මස පස් ආකාරයකින් හැදුවා. අඟුරුවල පුච්චලා එකක් හැදුවා. ඊළඟට කුළුබඩු දාලා තව විදිහකින් හැදුවා. එකම මස පස් ආකාරයකින් හැදුවා. හදලා එල්හාලේ බත් එක්ක රහතන් වහන්සේ නමකට පූජා කළා. එච්චරයි කළේ. දිවිය ලෝකෙ ඉපදුනා. උපනෝපන් ජීවිතේ මනුස්ස ලෝකෙ ඇත්තු දහ දෙනෙක්ගේ ශරීර ශක්තිය තියෙනවා. ඒ තමයි නන්දි මිත්‍ර. මං කිව්වේ නන්දි මිත්‍ර යෝධයාට ඇඟට හයිය ආපු හැටි. ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනයත් ඉපදුනා. කාශ්‍යප බුද්ධ ශාසනය ඉපදිලා සංඝයාට කිරිබත් පූජා කළා තියෙනවා. පින්වත්නි, ශරීරේ හවිහත්ය තියෙන අය සංසාරේ කරපු පින් මොනවද කියලා බැලුවොත් ඒ පින් අතර තියෙන ওই මාංශ පූජාව. අනිත් එක තියෙනවා කිරිබත් තියෙනවා පූජා කළා. අනිත් එක තමයි සීතලේ ඉන්න අයට පොරවන්න දේවල් පූජා කළා. ඊළඟට ඔය වගේ දේවල් පූජා කරලා. ඒ නිසා ඒ වගේ බල වඩන පින්කම් කරලා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ හවිහත්ය. ඊට පස්සේ ওই විදිහට දැන් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා

ගාටා ගාටා මේවා ගැවිදින මිනිස්සු දැක්කට පස්සේ අර යෝධයෝ දැක්ක දිවුරු කම්බලට අත තියාගෙන බලාගෙන ඉන්න ඇතේ මිනිසුන්ට විච්ච දෙයක්. ඊට පස්සේ මොකද වුනේ? මේ බලන්න සංසාරයේ දැන් ඉස්සර ප්‍රණීත නිතරම පාවිච්චි කරපු කෑම තමයි කිරිබත්. ඒකනේ මේ කිරිබත් දන් දීලා තියෙන්නේ. කිරිබත් කියන්නේ බල වඩන දෙයක්. අවිය එනවා. අද කිරිබත් කෑවොත් මොකද වෙන්නේ? නිින්ද එනවා. කිරිබත් කෑලි දෙකක් කෑවද දවසේම බුදි. ඒ කියන්නේ බල වඩන ආහාරයක් කාලා ඇඟට දිරව ගන්න බෑ. ඒකයි ආහාරය දිරවන්න ඇඟ එක්තෙන් කරනවා. ඇඟට හයිය මන්ද ඒ කෑම දිරව ගන්න. මේ තමයි මේ පෘථුවි රසය නැති වුණාට පස්සේ සත්වයාගේ ශාරීරී තියෙන හීන බව. පින්වත්නි, අර බැඳලා තිබ වරපටි කඩා ගන්න නිසා වරපටි වලට නන්දි කියලා කියනවා බඳින එකට. නන්දි මිත්‍ර හරි හවිය හත්තේ තියෙන පොඩි එකා. අවුරුදු 12යි. අවුරුදු 12ක් කියන්නේ අද කාලේ හැටියට හරි හැඩි දැඩි රූපයක් කොල්ලට තිබ්බා. අවුරුදු 12යි. ඇඟි හයිය. ඊට පස්සේ රාජසේවයට දැන් අවුරුදු 12යි. රාජසේවයට මාමත් එක ගිහිල්ලා ජයත්‍රි මහ බෝධින් වහන්සේගේ පැත්තේ ආරක්ෂක සේවය කරන්නේ. හරි ආසයි බෝධිය වඳින්න. හරි ආසයි ථූපාරාමේ වඳින්න. පොඩි එකා අවුරුදු 12යි. ඊට පස්සේ දවසක් හවස් කාලේ සක්මන් කර කර ඉන්නකොට මෙයා වටේ ඇවිදගෙන දැක්කා සැඩි දෙමළු ඒ එළනරගේ කට්ටිය ථූපාරාමේ ගිහිල්ලා වර්චස් කරනවා. ඊට පස්සේ මේ අවුරුදු 12 පොඩි කොල්ලට ආවා හිතට ඇඟීමක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් අකුධාතුන් වහන්සේ වැඩ ඉන්න මේ විහෙර වහන්සේ මෙවුන් ටික කෙලසනවා. එකෙකුට ඉඳ ගන්න දුන්නේ ථූපාරාමෙන්. ඊට පස්සේ ජයත්‍රි මහ බෝධින් වහන්සේගේ මල්ලු යනකොට බෝධිය උඩ නංගිනවම පින්වත්නි, දේවානම්පියතිස්ස රජුරන් කාලේ බෝධින් වහන්සේ රෝපණය කළාට පස්සේ ඉන්දියාවෙන් පිරිස ලංකාවට ඇවිල්ලා පුහුණු කළා. බෝධියේ කුරුල්ලෙකුට වහන්න දුන්නේ. කුරුල්ලෙකුට බෝධිය වහන්න දුන්නේ. එච්චර බෝධිය රැක්කා. එහෙව් බෝධිය උඩ නැංගලා උඩ ඉඳලා චූ කරනවම මේ එලාරගේ කාලේ විච්ච දේවල්. ඕක කියනකොට කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ගම්වල නම් නැති වෙද්දි සමහර ගම්වල තියෙනවා පන්සලට බලු පැට්ටු ගෙනත් දාන පුරස්ණයක්. ගෙවල් වල බැල්ලියෙක් පැට්ටු දැම්මොත් එහෙම මේ බැල්ලි පැටව 10-15 දිනක් ඒක පූජා කරන්නේ පන්සලට හොරෙන් ඇවිල්ලා. ඒකට දැන් මේ ඔබ බිම ඉඳගෙන ඉන්නවා මේ. අපිත් ඇවිල්ලා මේ වෙහෙර වහන්සේට දැන් බිම වැන්දේ. මේ වෙහෙර වහන්සේගේ බිම ඉඳ ගන්න බැරි විදියට අර බලු පැටව ජරා කරනවා. දානයක් පූජා කළොත් සත්ත්ව සිව්පාව කනවා. වෙහෙර වහන්සේ කෙලිටි කරන පාපය ඒ තිරිසනාට රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවගෙන බණහපු ගෙම්බෙක් දෙව්ලොව ඉපදුණානා. මහා බෝධිසත්වයෝ කරේ තියාගෙන හිටිය කාන්තක දෙව්ලොව ඉපදුණානා. මේ වදයක් ගෙනල්ලා ළඟ තියපු වඳුරෙක් දෙව්ලොව ඉපදුණානා. තිරිසනාටද කර්මය රැස්වන්නේය. ඒ නිසා මේ වෙහෙර වහන්සේලා කිලිටි කරන මේ තිරිසන් සත්තු නම් පහළටමයි යන්නේ. උන් සමහරලට අපායෙම යන්න පුළුවන්. ඒතර බලු පැට්ටු 5 දිනක් පන්සලට ගෙනත් දැම්ම කියන්නේ 5 දිනක් අපායට දැමීමේ පාපේ රැස් වෙනවා. සමහරට මේක කරන්නේ හතර පොයට සිල් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පාපේ පාපේමයි. මේ සුද්ධ භූමි කෙලසීමේ පාපය මේ සත්වයා නීච කළා දානවා. සතර අපායට අරගෙන යනවා. පන්සල් වලට බලු පැටව ගෙනත් දාපේ උන්නම් සෑහෙන පෞරස් කරගෙන තියෙනවා. සමාව ඇරන් සංඝයාගෙන් විහෙර වහන්සේගෙන් බෝධින් වහන්සේගෙන් බෝමලු සෑමලු සුද්ධ කර කර ආයෙ ජීවිතය අලුතින් පටන් ගන්න වෙයි. සමාව ඇරන් එතකොට නම් අර කර්ම යට යනවා. එතකොට සතර පොයටම සිල් ගන්න උපාසකම්ම වුණත් විහෙර වහන්සේගේ බල්ලෙක් ජරා කරන්න යනකොට කොල්ලෙක් ගහන්න හැදුවා කියනවා. එපා එපා එපා සත්තුන්ට මේ කරදර කරන්න එපා කියනවා. නමුත් අර සතා විහෙර වහන්සේගේ ජරා කළා පෞරස් කරගන්නවා. මේ පන්සල් සුද්ධ භූමිවල පූජනීය භූමිවල සතා සිව්පාවා ගෙනත් දාලා කරන පාපය ගැන ඔය කිව්වේ මං. කවදාවත් පෙන්වත්නි බලු පැටවුනම් පූස් පැටවුනම් පන්සල් වලට ගෙනත් දාන්න එපා. පාපයක්මයි. පාපයක්මයි. මොනවා විපාක විදියට ලැබෙයිද දන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා කර්ම විභාගෙන් කිව්වොත් මිසක්කා භයානක දේවල්. පුණ්‍ය භූමි කෙලෙසීම. නන්ද විතර කල්පනා කළා දැන් අවුරුදු 12යි. මේක හරියන්නේ නැහැ මෙහි ඉඳලා. දකුණේ රුහුණේ ඉන්නවා සිංහල රජවරු. ওই රජවරුන්ට එකතු වෙලා මෙව මේ කරන විනාශය නතර කරන්න ඕන කියලා පා ගමනින්ම ගියා. ගිහිල්ලා කාවන්තිස රජුරුවන්ගේ සේනාවට බැඳුණා. කාවන්තිස රජුරෝ කිව්වේ ගිය ගම කඩුවක් ගාපන් කිව්වා. මොට්ට වෙච්ච කඩුවක් දුන්නා. මෙයා මේ තරුණ ගොල්ලා ඒ වෙනකොට අවුරුදු 15-16ක් වෙන්න ඇති. කඩුව ගෑවා. ඒ කඩුවෙන් ගලකට ගැහුවොත් එහෙම දොදුල් කැල්ලක් කැපෙනවා වගේ ගල කැපිලා යනවා. එච්චර කඩුව තියුණු කළා. නන්දි මිත්‍ර. ඊට පස්සේ දුටු ගැමුණු රජුරන්ගේ සේනාවට එකතු වුණා. යෝධෙක්. රජුරුව කිව්වා උඹට හරියන තව යෝධයෝ 10 දෙනෙක් හොයපන් කියලා. තව 10 දෙනෙක් හොයාගත්තා. ඒ 10 දෙනාට නන්දි මිත්‍ර කිව්වා උඹලා එකාට 10 දෙනා ගන්න හොයාගෙන වරෙලා කියලා. ওই විදිහට යෝධයෝම 11,100ක් හිටියා. යෝධයෝ කියන්නේ ඇඟපතේ හවි හත්තිය තියෙන යාක්කු වගේ උන්. මුළු ලංකාවම පහුගිය දවස්වල කැළඹුණා නේද අර නිට්ටෑවික්කාවා කියලා. නන්දි මිත්‍ර වගේ කෙනෙක් කඩුවක් අරන් බැස්සොත් මේ ලංකාවට ආය මේ මුළු මිනිස්සු ඔක්කොම කලන්දේ දානවා. නිට්ටෑව කියන්නේ අවුරුදු ආඩි 2-3 කුස ඒ හිටපු පොඩි මිනිසු කියලා කියන්නේ. එහෙම එකෙක් හේනකදීන් දැක්කා කියලා මේ හැන්දෑවට බවලත්තු ගෙවල් වල දොරට අගුල් දා ගන්නවා. බයට. මට ඒ විලාවේ කල්පනා වුණේ යෝධයෝ ගැන. හම්බෝ. ඊට පස්සේ නන්දි මිත්‍ර ওই විදිහට යුද්ධෙට එකතු වුණා. යුද්ධෙට එකතු වෙලා දැන් ඔන්න අමාරුම යුද්ධය. ආ යුද්ධයකදී අතාරින්නේ නැහැ. මම හිතන විදිහට නන්දි මිත්‍රට ඇඟේ සීරුම් පාරක්වත් ඇවිල්ලා නැහැ මේ යුද්ධෙදී. රහතන් වහන්සේලාට දම් බෙදපු පිනට ඇත්තු 10 දෙනෙක්ගේ බලේ විජිතපුර සටනට ආව. විජිතපුර සටනේ හිතා ගන්නවත් බෑ දැන් කොහොමද මේක කරන්නේ කියලා. දුටු ගැමුණු රජුරවන්ට ගොඩාක් මේ හදවතේ විශ්වාසවන්තම ළඟම හිටපු ගොඩක්ම කැමති යෝධයා තමයි නන්දි මිත්‍ර. දුටුගැමුණු රජුරන්ට හිතුණා නන්දි මිත්‍ර බය නැතුව අත ගහන්න පුළුවන් නම් මේ යුද්ධෙට නන්දි මිත්‍රම ඇඳි. දසමහ යෝධයෝ ගැන කවර කතාද. තුර නන්දි මීතරට මේක පුළුවන්ද කියලා මම චැක් කරන්න ඕන. මම මේක චෙක් කරලා බලන්න ඕන කියලා කඩොල් ඇතාට රාපෝල කුපිත කරවලා ඒක කොහොමද කරන්න කියලා ඒ අය දන්නවද? අද කාලේ ඇත්තුත් එක්ක සම්බන්ධයක් මිනිසුන්ට නෑනේ. අපි ඇතේ දකින්නේ පෙරහැරකටනේ. ඒ කාලේ ඇත්තු ඊට පස්සේ ඇතා කුපිත කරවල කරවලා නන්දි මිත්‍ර රාජසභාවට එන්න පාරටම දැම්මා. නාලාගිරිය වගේ කඩොල් ඇතා. නාලාගිරි වගේ වෙන උපමා කුමටද? ඊට පස්සේ අරෙන් එනකොට මිනිස්සු ඉස්ලූලූ අත දුවනවා. නන්දි මිත්‍ර කල්පනා කළා අරකා නාලාගිරිය වගේ එනවා. මමත් දිවුවොත් එහෙම මං යෝධයෙක්ද මං මිනිහෙක්ද බං කියලා හිටියනේ පාරමැද. ඇතා හොඳේ උස්සලා ගහනකොටම පිට අල්ලලා අර ඇතා ගහපියකට පිට අල්ලලා හොඳ වෙලේ දළ දෙක අල්ලා ගත්තා. දැන් හොඳ වෙල පිටේනේ. දාල දෙක අල්ලගෙන එහෙම ධන ගැස්සුවා. බිම ධන ගැස්සුවා. මේ මිනිස්සෙක් මේක කරන්නේ. මේවනම් ඔයාලා මම හිතනවා මේවා කතාවක් විදිහට අහගෙන ඉඳී. මම හිතන්නේ ඔයාලගේ හිත මේවා විශ්වාස කරයි කියලා. පින්වත්නි සිදු වුණා මේක. ඇත්තටම වුණා. ඔහු ඇත්තු දහයකගේ හයියනේ. ඇතා ධන ගැස්සුවනේ. නොප්පුඩි ගැහුවා දුටු ගැමුණු රජුරුවන්ට. හිතට ආවා ආයෙනම් විජිතපුර ජයගන්න එක ඒකාන්තයි. මේ බලන්න මිනිස්සු කියලා. දැන් ඇතා ධන ගැහුවට පස්සේ එහෙම ධන ගැහුව දැන් ඇතා නැගිට ගන්න බෑ. ඇතා හොඬ වෙලින් එතන තිබ ගල් කැටයක් ගත්තා. හක්කේ ගහ ගත්තා. මන්තුගෙන් පලි ගන්නවා කියලා. නන්දි මිත්‍රගෙන් පලි ගන්න. ඒ නන්දි මිත්‍ර හිටපු ගම නෙමෙයි. මේ යාගේ ගම. එතුමාගේ ගම මේක. මේ එතුමා හදපු වෙහෙර. මේ අමුතු ලෝකෙ කතාවක් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ එතුමා මොකද්ද කළේ? ඔන්න දැන් කඩොල් ඇතා දැන් වෛර බැඳ ගත්තා. විජිතපුර සටන ආවා. සටන ඇවිල්ලා දොර කඩන්න දැම්මේ ඇතා. දොර කඩා ගන්න බෑ. උඩින් දැම ලෝදිය වක් කළා. ලෝදිය ඇතාගේ පිටට වැටුණා. ඇතා වේගෙන් කෑ ගහගෙන ගිහිල්ලා මඩ වගුරකට පැන්නා. පිට පිච්චෙනවනේ. ඊට පස්සේ ගෝඨාම්බර කෑ ගහලා පිරිමියෙක් වගේ නැගිටපිය කියලා පන මේ පනෙන්ද කෑ ගැහුවා ගෝඨාම්බර. ඊට පස්සේ ඇතන් මඩින් ගොඩට ආවා. ඇත් විද්දු මොහොතින් බෙහෙත් දැම්මා. හම් වලින් ඇඟ වැහුවා. වැහලා ආයෙ යවුවා. ආයෙ ගිහිල්ලා දොරට ගැහුවා. දොර කියන්නේ මහ විශාල දොරක්. ඒ දොර උඩ ඉඳලා ඇඟට වැටුණොත් එimhe ඇතා ڇප්ප වෙනවා. එච්චර ලොකු දොරක්. විශාල ගල් තාප්පයක් වගේ දොරක්. මහා යකඩ දොරක්. ඒ දොර වේගෙන් ඇඟට වැටුණොත් ඇතා ڇප්ප වෙනවා. අර දොර කඩනකොටම දොර ආව ඇඟට. මෙහෙම පාත් වෙනවා දැන්. වේගෙන් පාත් වෙනවා. පාත් වෙනකොටම එතන මැදට පැනලා නන්දි මිත්‍ර දොරට ගැහුවා බාහුවෙන්. රියංගානක් ඈතට ගිහිලා වීසි වුණා දොර. ඒ දොර ඇතා ගැඟට වැටුණා නම් ඇතා ڇප්ප වෙනවා. ඒක මෙහෙමයි. ගහ කපන්නේ මිනිස්සුනි. නමුත් ওই ගහ ඇඟට වැටුණා. ඒ වගේ තමයි දොර කැඩුවේ ඇතා. නමුත් ඇතා ගැඟට වෙනවා නම් ඉවරයි. ඇතා මේක දැක්කා. ආනේ වෙලාවේ හක්කේ තිබ්බ ගල අරන් බිමට දැම්මා. වෛරය අත්හැරියා. නන්දි මිත්‍ර දිහා බලාගෙන හිටියා. මගේ පිටට නැගපාන් කියලා. කඩොල් ඇත කාටවත් පිටට නැගින්න දෙන්නේ නැහැ, රජ්ජුරු විතරයි තියාගන්න. නන්දි මිත්‍ර දිහා බලලා හිතුවා, මගේ පිටට නැගපාන් කියලා. නන්දි මිත්‍රට හිතුණා, මේ දේශනේ ගෑංග උඩ නැගලා මම මේ යුද්ධකට යන්නේ නැහැ කියලා. නන්දි මිත්‍ර වේගෙන් කරනමක් ගහලා අර විජිතපුර ප්‍රාකාරයට බාහුවෙන් ගැහුවා. අර ප්‍රාකාරයේ දෙදරලා වීසි වුණා. ඒ ප්‍රාකාරයේ දිගපල්ල මම කියන්නේ විශ්වාස කරන්නේ නැති නිසා. මිනිස්සුෙකුට මෙහෙමත් දේවල් කරන්න පුළුවන්ද කියලා. යෝධයෝ 10 දෙනා 10 පොලකින් ප්‍රාකාරයේ කඩාගෙන ඇතුළු වුණේ. දුටු ගැමුණු රජුරවන්ට මේ ලංකාව එක්සේසත් කරන්න හයිය දුන්නා. දුටු ගැමුණු රජුරෝ රජකමට පත් වෙලා යෝධයන්ට තෑගි දුන්නා. කොහොමද තෑගි දුන්නේ? පුස්සදේව යෝධයාගේ වැඩි හක් පිමිණකනේ කම්පු පුරනවා හක් ගෙඩිය පිඹ ගම. ඇඹිලි පිටියේ සංකපාලේ උඩට ගිහිල්ලා කන් දෙදින් හක් ගෙඩිය පිමින්නක ඔය හඬ ඇහෙන තා ගම් ටික පුස්සදේවට දුන්නා. හංගෙඩියෙන් පාලනය වුණ නිසා තමයි සංකපාල කියන්නේ. මේ වේලුසුමනගේ නින්ද ගම් ටික එහා වැදි තියෙන්නේ. වෙනම වේලුසුමන ගමක් කියලා තියෙනව නේද මේ පුත්තල මේ? අහලා නැද්ද? තියෙනවා. මේ යෝධය හිටපු පැතිනේ. දැන් මේ නාටු මිනිස්සු ඉපදුනාට. ඔයාලා ගැන නෙමෙයි මං කිව්වේ. මෙහෙන යෝධයෝ හිටියේ. ඊට පස්සේ ඒ වේලුසුමනට දුන්නා වෙනම ගම්මානය. මේ නන්දි මිත්‍රට දුන්නා දැදුරු ඔය ඇසුරි තියෙන මේ ගම් ටික. මේ ගම් ටික ඔක්කොම නන්දි මිත්‍රට දුන්නා. මේ දුටු ගැමුණු රජුරෝ විසින් මහා රාජ හරසරින් නන්දි මිත්‍රට පවරපු භූමි. අද මේ ගම් වල ඉන්න මිනිස්සු ගොවිතැන්පත් කරගෙන නන්දි මිත්‍ර සිහි කරන්නේ. ඒ සාපි මිනිසුන්ට වැදුනට පස්සේ බහුභෝග හරියන්නේ නැහැ. ගෙවල් වල සැනසෙල්ලක් නැහැ. හේතුව මේවා රහතන් වහන්සේලා යුගී නන්දි මිත්‍ර සෙන්පතිතුමාට නින්දගම් කරලා දුන්නේවා. ඉතින් නන්දි මිත්‍ර මේ ප්‍රදේශයේ සැරිසරුවා. නන්දි මිත්‍රයි දුටු ගැමුණු රජුගේ කොච්චර හිතවත්ද කියනවා නම් දුටු ගැමුණු රජුගේ දුව තමයි නන්දි මිත්‍රගේ පුතාට විවාහ කරලා දුන්නේ. එච්චර රජ පවුලත් එක්ක තිබ්බ සම්බන්ධය. ස්වර්ණමාලි මහසෑය රජාණන් වහන්සේ හදනකොට පොළොවට අඩි 10කට වැඩිය පොළොව හැරුවා භූමිය. ඒ පස් කූඩ වලින් ගිහිලා ඈතට විසිකලේ නන්දි මිත්‍ර ආදී යෝධයෝ. ඒ බිමට දාන ගල් ලෝහ රන් රිදී මුතු මැණික් තලතලා භූමිය සමතලා කළේ යෝධයෝ. එකින් එක ගැඩොල් තියතියන් ගැඩොල් කඳු ගහලා මහසෑයට දරදී ඇද්දේ යෝධයෝ. මේ නන්දි මිත්‍රගේ අතින් ස්වර්ණමාලි මහසෑයේ ගැඩොල් තිබ්බා. නන්දි මිත්‍ර ඒ මහා පින් කරගත්තා. ඔවුන්ගේ සිතට අර ප්‍රාණඝාතය කරපු දේවල් හිතට එනකොට ඔවුන්ගේ හිත් බේරගත්තා ය කෙනෙක් හිටියා. ඒ හිතට පරණේ වයනවනේ ඒවා අමතක කරවපු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ මහරහතන් වහන්සේගේ නම සිද්ධාර්ථ. සිද්ධාර්ථ මහරහතන් වහන්සේ නන්දි මිත්‍රට කිව්වා, නන්දි මිත්‍ර උඹ මෛත්‍රී බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ ළඟ මහාන වෙලා රහත් වෙනවා කියලා දිවසින් බලලා ඒකම ඇති. ඒ කාන්තගේ නන්දිමිත්‍ර දැඟන තුසිතේ ඔවු මෛත්‍රය බුද්ධ ශාසනයේ මනුසුලෝක ඉපදිලා මහන වෙලා අරහත්වයට පත්වෙන. ඒ දුටුගැමනු රජ්ජුරුව තමයි ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකය. ඒ සද්ධාතිස්ස රජ්ජුරුව තමයි ඉරිදියෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඒ ශාලිය කුමාරය තමයි ඒ බුද්ධ ශාසනයේ පුත්‍ර රත්නය වෙන්නේ. ඒ කාවන්තිස්ස රජ්ජුරුව තමයි මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ තාත්තා වෙන්නේ. විහාර මහදේවි තමයි මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ මව් වෙන්නේ. මේ යෝධයෝ ටික තමයි දසමහ යෝධයෝ අතරින් ගෝඨාභය අරහත්වයට පත් වුණා. ලබිහ වසඹ මට මතක හැටියට අරහත්වයට පත් වුණා. පුස්ස දේවයන් අරහත්වයට පත් වුණා. අනිත් තේරපුත්තාභය අරහත්වයට පත් වුණා. ඒ ඉතුරු වෙච්ච පිරිස වේළු සොමනාදී ඉතුරු වෙච්ච පිරිස මෛත්‍රී බුද්ධ ශාසනය නිකිලෙස් වෙනවා. බුද්ධ ශාසනය රැකගත්ත නිසා ජාතියත් ආගමත් වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි බුදුබු නිසා කොච්චර රට ජාති ආගම වෙනුවෙන් මනුෂ්‍යයාගේ හිතේ හැඟීමක් එනවද? අද නෑ. අද ඕනම දෙයක් පාවලදී. මේ බලන්න මේ උත්තමයෝ විහිරවල් හදද්දී ඇත්තු දහයක් බල තියෙන උත්තමයෝ මේ වගේ විහිරවල් හදද්දී කිසිම පණක් නැති මිනිස්සු ටිකක් එකතු වෙලා මේක හාරා හාරා හාරා හාරා ඇතුළේ තියෙනවා ගන්න බලලා මීට අවුරුදු 100කට විතර කලින් මේවා හාරලා පිට රටින් ආපු සුද්දන්ගේ කාසි තිබිලා මේ සෑය ඇතුලේ හාරලා අනේ මොකද්ද පිනකට ධාතු වරඬු ඉතුරු වෙලා මේ ධාතුන් නැසලා හම්බ වුණා. දුටුගැමුණු රජුරුවන්ගේ කඩොල් ඇතාට රත්තරන් දන් වැලක් දැම්මා. දුටුගැමුණු රජුරු මම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නම් මේ සංග්‍රාමය කරන්නේ. කඩු දිලිසේවා කියලා හිතනකොට දිලිසුණු කඩුවත් ඒ කඩොල් ඇතාට දම්පු දන් වැලත් මේ සෑයේ පතුලේ නිදන් කරලා තියෙනවා. ඒකයි මේ වෙහෙරේ විශේෂය. මේවා රැකගන්න ඕන දේවල්. එක කරඬුවක් හම්බුනාට තව ධාතු කරඬු ඇතුලේ වැඩි ඉන්නවා. වඳින්න ඕන, පුදන්න ඕන, කිරියාර හදලා පුදන්න ඕන, පළතුරු ගෙනල්ලා පුදන්න ඕන, අස්වැන්නේ පළවෙනි කොටස පුදන්න ඕන. මේවා නන්දි මිත්‍රට හම්බෙච්ච භූමි. මේ පැත්තක් බැලූ අත ඇතට නන්දි මිත්‍රට දුන්නේවා. ඒතර ඒ වගේ තමයි මේ මිනිස්සු ඉන්නේ. ගෝවිතනක් බතක් කරලා කළාට පස්සේ ඒකේ අග්‍ර භාගයෙන් කොටසක් වෙහෙරට වෙන් කරන්න නැත්තම් ඒක නම් සාපයක්. ඒකයි පින්වත්නි, දැන් බලන්න කොච්චර වැරදිලාද කියලා. ඒ නිසා අද මේ කරපු වන්දනාවෙන් පස්සෙවත් කිරියහර ටිකක් පුදන්න. කිරියහර කිරිබත් පුදන අයට සංසාරේ ඇඟපතේ ජවයෙන්ට පින් රැස් වෙනවා. ওই දරුවෝ කන්නේ බොන්නේ නැත්තම් නාටු වෙලා නම් ඇඟේ පතේ හයිය නැත්තම් ඒ වෙනුවෙන් බාහිරින් කළ යුතු පිනක් විදිහට කරන්ට ශීරපායාස පූජාව. විහිර වහන්සේට කවදාවත් මේ විහිර වහන්සේට පාදික් කරන්න එපා. බුදු කෙනෙකුට පාදික් කළා වගේ මතකද රුවන්වැලි සෑයට පාදික් කරපු ආච්චි කෙනෙක් මැරිලා පෙරේත ලෝකෙ ඉපදුනා. කවදාවත් චෛත්‍යයට පාදික් කරන්න එපා. මේ සෑමල්ලු ඇවිල අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. මහා පින්වන්තයෝ හදපු විහිරවල් මේවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න දැන් විහිර වහන්සේගේ කැණින් කටයුතු සිද්ධ වෙනවා. මේ මළුවේ වල් පැලවෙන්න දෙන්න එපා. මේ 2017 කැණින් කරලා තමයි මේ විහිර වහන්සේ මේ විදිහට මතු කරගත්තේ. ඒ තාක් වල් බිහි වෙලා වල් බිහුණි සිංහල මිනිසුන්ගේ ගුණවත්කම්. වල් බිහුණේ විහෙර නෙවෙයි, ගරහ වැටුනේ විහෙර නෙවෙයි, ගරහ වැටුනේ සිංහලකම, බෞද්ධකම. ඒවා ගරහ වැටලා තිබ්බේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න උතුම් පුණ්‍ය පත්මයක් මේ විහෙර වහන්සේට වැඳ වැඳ පුදු පුදා බුදු ගුණ කී කියා පින් කරගන්න. දැන් පිටගම් වල මිනිස්සු එන්න සිද්ධ වුණා ධාතු කරඬුවක් පූජා කරන්න මෙහෙට. මේ පිට මිනිස්සු ගම් වල මිනිසුන්ට එකතු වෙලා ඇයි මේවා කරගන්න බැරි? ඒ නිසා මේ විදිහට නොදන්නා කම නිසා ගොඩාක් පින් මිනිසුන්ගෙන් වැහැරිලා යනවා. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් කුසල් කරන්න, පුළුවන් තරම් පින් කරගන්න මේ විහෙර වහන්සේ අමතක කරන්න එපා. නන්දි මිත්‍ර දෙවිඳුන්ට පින් දෙන එක අමතක කරන්න එපා. මේ විහෙර වහන්සේට ගඩොලක් හරි පූජා කරපු අය දැන් දිව්‍ය ලෝකේ. චෛත්‍යයකට ගඩොලක් පූජා කරපු කෙනෙක් අපායක ගියා කියලා නම්, පෙරේත ලෝකෙක ගියා කියලා නම් කිසිම පොතකින් අහලා දැකලා නෑ පින්වත්නි අපි. නමුත් මෙසේ අසා තිබෙනවා විහෙර වහන්සේලා හදන, ප්‍රතිසංස්කරණය කරන, සුද්ධ පවිත්‍ර කරන විහෙර වහන්සේලාට වඳින අය සුගතිය යනවා කියලා අහලා තියෙනවා. සුගතිය ගිය අයගේ කතා අහලා තියෙනවා. විහෙර වහන්සේගේ මළුවේ වල් පැල ඉවත් කරපු අය සුගතිය ගිහිල්ලා තියෙනවා අහලා තියෙනවා. චෛත්‍යයක් හදපු කෙනෙක් නම් සුගතියෙමයි. ඒ නිසා පුළුවන් තරම් කුසල් කරගන්න. ඒක තමයි මේ ගම්වල පින්හුතුන්ට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඒ පින් වලින් තමන් පෝෂණය වෙනකොට, සංසාරය කරපු පිනුත් එනකොට, ඔවුන්ට ධර්මය ඇහුනොත්, හරියට ධර්මය ඇහුනොත් ඔවුන් කෙලෙස් දුරු කරගන්නවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන තුනුරුවන් සරණෙන් රැකුණොත් එහෙම ඒ අයගේ ජීවිතේ සුවපත් වෙනවා. ඒ නිසා අවුරුදු ගණනාවකට පස්සේ ශ්‍රී නන්දි මිත්‍ර නවවංගු රජ මහ විහෙරේ නන්දි මිත්‍ර සෙම්පතිතුමා විසින් කරන ලද මේ උතුම් විහෙරේ, මේ උතුම් සෑරජන් වහන්සේට වැඳලා නන්දි මිත්‍ර සෙම්පතිතුමාට ස්තුති පූජා විදිහට. ඇත්තටම සත්පුරුෂයන්ගේ ගුණ කියන එක පිනක්. එතුමාට ස්තුති පූජාව කරලා බුද්ධ ශාසනේ රැකගන්න එක වටිනවා. ශාසනේ වෙනුවෙන් යමක් කරනකොට ඒ පින ප්‍රබලයි කියන බණපදය ඇහුවා. තුනුරුවන්ට අගෞරව කිරීම පාපයක්, තුනුරුවන්ට ගෞරව කිරීම පිනක් කියලා ඇහුවා. කෙලෙහි ගුණ මතක තියෙන එක පිනක් කියලා ඇහුවා. කෙලෙහි ගුණ අමතක කිරීම සාපයක් කියලා ඇහුවා. මුල අමතක කිරීම සාපයක් කියලා ඇහුවා. මුල සිහිකරන එක පිනක් කියලා ඇහුවා. ඒවා හොඳට මතක තියාගෙන අද උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරලා මහා සෑය වන්දනා කරපු පින් බලෙන් ඔබගේ ජීවිතේ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. උතුම් විහෙර වහන්සේගේ අනුහසෙන්, ධාතුන් වහන්සේලාගේ අනුහසෙන් ඔබගේ ජීවිතේ උතුම් බුද්ධ රත්නයේ කෙරෙහි සිතේ පහන් බව ඇති කරගෙන, ධර්ම රත්නයේ කෙරෙහි පහන් බව ඇති කරගෙන, සංඝ රත්නයේ කෙරෙහි පහන් බව ඇති කරගෙන, තුනුරුවන්ගේ ගුණ සිහි කර කර, තුනුරුවන් සරණ ගිය උපාසක පිරිසක් විදිහට පංචශීලයේ සිල්පද ආරක්ෂා කරගෙන, තුනුරුවන් සරණයි සීලයයි ජීවේ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්නට ඔබ සියලු දෙනාට මේ උතුම් විහෙරේ ධාතුන් වහන්සේලාගේ